2015 මුල් මාස පහේදී රජයේ ආදායම රුපියල් බිලියන 492ක් වන අතර 2014 එම කාලයේදී ලැබූ ආදායම රුපියල් බිලියන 406ක් විය. 2015 මුල් මාස පහේ රජයේ ආදායම 2014 එම කාලයට සාපේක්ෂව 121කින් වර්ධනය වී ඇත. තවද මෙම වසරේ මුල් මාස පහේ ලැබූ මෙම ආදායම වසරේ ඇස්තමේන්තු ආදායමෙන් 132ක් වන අතර 2014 දී එම කාලයේ ලැබී තිබුණේ එම වසරේ ඇස්තමේන්තු ආදායමෙන් 28ක් පමණි. රාජසේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා හා අනෙක් සමාජ ආරක්ෂණ දීමනා වැඩි කිරීම නිසා රජයේ පුනරාවර්තන වියදම මේ වසරේ මුල් මාස පහේදී පසුගිය වසරට සාපේක්ෂව 112 මාරකින් ඉහළ ගොස් ඇත.